අපි නිවැරදි දේශපාලන තීන්දුව ගත්තේ පාක්ෂිකයන් පැත්ත බලලා. අගෝස්තු මාසේ 17 වෙනිදා තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ අපේ දේශපාලන තීන්දුවටම සරලන විදිහේ තීන්දුව ජනතාව දුන්නා. ජනතාව කිව්වා කිසිම පක්ෂයකට තනියෙන් ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැහැ කියලා. ඒතකොට 113ක් කාටවත් ආණ්ඩුවක් හදීමේ බලයක් ලැබුණේ නැහැ. ඒතකොට 113ක් UNP-ට හදාගන්න ලේසියෙන් තිබුණා TNA සංවිධානයට හොව කරගෙන. හැබැයි මෛත්‍රීපාල ශිරිසේන ජනාධිපතිතුමා TNA එකයි UNP එකයි එකතු වෙලා තනි UNP ආණ්ඩුවක් හදන එක නවත්තලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධ සමගසම් කරලා සම්මුතිවාදී ආණ්ඩුවක් හැදුවා. නැත්නම් ලේසියෙන්ම TNA එකට UNP ඇත්ත එකතු වෙන ආණ්ඩුව හදන්න තිබුණා. මේ තීන්දුව මෛත්‍රීපාල ශිරිසේන ගත්ත එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ තීන්දුවක්.